ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල ශ්‍රී පුණ්‍යෝත්තරා මාධිපති ගෞරවණීය පූජ්‍ය පිළිකල දීමුරේ ධර්මවංශ ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යේත භික්ඛවේ භික්ඛු අදම්මං අදම්මෝ දීපෙන්ති. තේ භික්ඛවේ භික්ඛු බහුජන හිචාය පටිපන්නෝ. බහුජනෝ බහුනෝ ජනස්ස අත්තා හිතාය සුඛාය දේ මනුස්සානම්. බහුංච තේ භික්ඛවේ භික්ඛු පුඤ්ඤං පසවಂತಿ. තේමං සද්ධම්මං තපෙන්ති ති. සදහවතුනි, අමුත්‍රණිකායි ඒක ධම්මපාලිහි අදම්මග්ගෙහි පවතිනා වූ දහම් පාඨයක් මුල් කොටගෙන පියවර දෙකක් ඔස්සේ භික්ෂුවගේ කාර්යභාරය ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. සතාවිද බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා, කිසියම් භික්ෂුවක් අධර්මයේ අධර්මයේයි පැහැදිලි කරලා දෙනවා. ඒ පැහැදිලි කිරීම බොහෝ දිනාට හිතසුව පිණිස වෙන බව, බොහෝ දිනාට යහපත පිණිස වෙන බව, විතරක් නෙමෙයි දෙව් මිනිසුන්ට හිතසුව පිණිස වෙන බව. ඒ භික්ෂුව නිසා බොහෝ පින් රැස් වෙන බව සහ ඒ භික්ෂු සද්ධර්මයේ රකින්න බව. එතකොට භික්ෂුගේ කාර්යභාරය කුමක්ද? ඒ හොයාගන්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් මෙතන අපි බලන්න ඕන අපට තේරෙන අර්ථයෙන් අපට තේරෙන භාෂාවෙන් නෙවෙයි. තථාගතයන් වහන්සේ නිර්වචනය කළ ආකාරයෙන් මා දකිනවා මේ සමාජය තුලත් තථාගතයන් වහන්සේ වදාළ මේ ක්‍රමෝපාය තුල මේ තමයි සම්මාදිට්ඨි දෙකක් ඔස්සේ පෙන්ලා තිබෙන්නේ. මේත මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්නේ දසස්තක සම්මාදිට්ඨියට පැමිණීම එක ආකාරයේ ධර්මයක්. දසස්තක සම්මාදිට්ඨියත් ඉක්මවා යමින් ආරිය සම්මාදිට්ඨියට පැමිණීම තවදුරටත් ධර්මානුකූල වීමක්. එයින් මෙහෙම වික්ෂුන්ත මේ කාරණා කටයුතු සමාජයට නම්තරයෙන් පැහැදිලි කරන්න වෙලා තිබෙන්නේ. මිනිස්ත නිරන්තරයෙන් නොමගට යනසලෙයි, වරදට යනසලෙයි, තමන්ගේ සිතට තමන් රැවටෙන සලෙයි. නිසා නොකළ යුත්ත කළ යුත්ත බවට, කළ යුත්ත නොකළ යුත්ත බවට පත් කරගන්නට බොහොම පහසුවෙන් පුළුවන් මේ පුහුදුන් සිතට. නමුත් තථාගත බුදුපියාණන් වහන්සේ යනු සිත පිළිබඳව විශිෂ්ට ඥානයකින් ප්‍රත්‍යක්ෂ කරලා සිතේ ක්‍රියාකාරීත්වය මුලින් මුළුමනින්ම අවබෝධ කරගත්ත කෙනෙක්. සියලු දේට මනෝකුබ්බංගමා කියලා පෙන්වන්නේ ඒක තමයි. නමුත් සාමාන්‍ය සමාජයේද සිත පිළිබඳ යම් අවබෝධයක් තිබුණාට ගැඹුරු අවබෝධයක් නැහැ. උන් කල්පනා කරන්නේ මේ කටයුතු කරන්නේ සිත නෙමෙයි පුද්ගලයයි කියලා. පුද්ගල ක්‍රියාකාරීත්වයේදී ඒ පුද්ගලයාට සමන්ත තියෙන ධනෙ, කුලේ, නිලයේ, බලයේ තියෙන මේවා හැම දෙයක්ම ආදරණ බවට පත් වෙනවා. ඒවා පදනම් කරගෙන තමයි ඔහු කිසියම් ආකාරයක කතා බහ කරන්නේ, තීරණ තීන්දු ගන්න හැම එකක්ම. මේ තීරණ ගැනීමේදී පුතර්ජන පුද්ගලයාට සිදුවෙන දෙයක් තමයි ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් කියන මේ වැරදි පාරවල් වලින් යන එක. අගතිය කියලා කියන්නේ. ගති කියනවා පාරට, අගති කියනවා නමග යාමට. එතකොට මේ සමාජයේ පිළිබඳ සඳහන් කරනකොට තථාගතයන් වහන්සේ ඉදිරියේ යම් යම් අය පිළිවෙරණි අය දේශනා කරු කියලා තියෙන කතන්දර තියෙනවා. පාලනය කරන්නේ නැති විට අනුන තැනැත්තන් වැරදි කරනවා තමයි. බලන්න එතන ඒ වැරදි කිරීමට මුල් වෙන්නේ අනුන තම නැත්තම් මේ පිළිබඳ තමන්ට විපාකාරයක් ඉගෙන බව සහ ඒ පිළිබඳව තියෙන එහි අහිතකර විපාකයන් නොඇතේන. අනුන තැනැත්තන්. අනුවන් තැනැත්තන් පාලනය කිරීම තැත්තම් මේ දුරදර්ශී නෝනාය පාලනය කිරීම සඳහා තමයි රටක නීති පද්ධතියක් පවතින්නේ. එබැවින් සාමාන්‍ය සමාජය තමන්ගේ හිතුවක්කාරී ජීවිතයට නීතිය බාධකයක් වුණාට නීතිය නොතකා යනවන් කල්පනා කරන්න. තමන් විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕන මිනිස් වර්ගය සියලු දෙනා සතර සතුන් පරිසරයේ මේ හැමදේටම ජීවත් වෙන්නේ අයිතියක් තිබෙනවා. ඒක පැහැර ගන්න බැ තමන්ගේ සුපීරණයේ උදසා. ඒ වගේ තත්ත්වයකදී මේ නීතියෙන් කරන පාලනය ඉක්මවා ගිය දෙයක් තමයි බුදු සමයෙන් සිත පිළිබඳව පෙන්නලා. සිත පිළිසුවීමෙන් මිනිසා දුකටපත් වේ, සිත පිළිසුවීමෙන් මිනිසා දුකින් මිදේ. මේ කියන න්‍යායෝස්සේ මේ සිත කිලිටුවීම තුළින් තමන්ට දුකටපත් වෙන එක අන්නය දුකටපත් වෙන එක තේරුම් ගැනීම තුළ අන්න ඒ සිත කිලිටු කරන ධර්මතාවයන් අධර්මයන් වශයෙන් වික්ෂුන් වහන්සේලා පැහැදිලි කරනවා කියලා පෙන්වනවා. අදම්මං අදම්මං කියන අධර්මයේ අධර්මයේ වශයෙන් පළමුවම මෙතන ගන්න මේ ධර්ම අධර්ම පදය සම්මත මට්ටමින් ආරි සත්‍ය මට්ටමින් නෙමෙයි. එතකොට මේකේ සරල අර්ථය තමයි හොඳ නරක සහ පින්පව් කියන එක. මතක තබා ගන්නේ පරමාර්ථම නෙවෙයි. සාමාන්‍ය සමාජයක බහුතරයකට ජීවත් වෙන්න පුළුවන් අත්‍යය. එදත් අදත් ඉදිරියටත් මේ සමාජයේ නීතිය නොතකන ආගම ධර්ම නොතකන පිරිස් නැතුවා මේ ඇති වුණා නෙවෙයි. නමුත් ඔවුන් අවම කරන්න ඕන, ඔවුන් පාලනය කරන්න ඕන, ඔවුන් වළක්වන්න ඕන. ඒ වගේම මිනිසා තේරුම් ගන්න තෝන චින්තන ශක්තියක් අනික් සත්තුන්ට වඩා තමන්ට තියෙනවා කියලා. සතසතුන් ප්‍රශ්නයක් විසඳා ගන්න යන්නේ ඔවුන්ගේ ශක්තිය පෙන්ලා කපටා වැටිලා. මිනිසුත් එවන් මිනිසුනුත් එවන් ප්‍රශ්නයක් විසඳා ගන්න මේවා පාවිච්චි කරනවා නම් එතකොට හුට උසස් මනුස්සකමක් නැහැ කියන එක ඒක කියන්න තියෙනවා. අනේ පිළිමද ලඳුරු කාලේ පටන්ම දරුවන්ගේ චින්තනයට දෙන්න ඕන ගැටලුවක් විසඳා ගැනීමේදී සහෝදර සහෝදරියන් අතර පම්පියේදී නැත්නම් ක්‍රීඩා තරඟයකදී ඒ නීත්‍ය අනුකූලව සුහදව විසඳා ගන්න ආරුණාම ඒ අර සත්තුන්ට අයිති විදිහට ඔවුන්ට යන පැනුම් පද කියා ගන්න, කපා ගන්න, කොටා ගන්න, පහර දෙන්න යාම මනුස්ස ලක්ෂණයක් නොවන බව දරුවන්ගේ හදවත්වලට පාවා ගන්න. ඒක බයිබලුකමක් නෙමෙයි. ඒක මානව හිතවාදිකමක්. තමන් කැමති නම් ජයග්‍රහණයට අනිත් අයත් කැමති. තමන් අකමැති නම් දරුවෝට තමත් අකමැති. තමන් පරාජයට අකමැති නම් අනිත් අයත් අකමැති. මේ කාරණා මුල් කොටගෙන ඒ නිසා මේ සිත් ත්‍රිද වීම කියන එක එතරම් හොදයක් වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ ප්‍රශ්නයක් සිත් ත්‍රිදවන්නේ නැති ආකාරයෙන් හදා ගන්න අපිට පුළුවන් කමක් තියෙනවා. වෙන මෙවල තත්යකදී මේ තමන්ගේ චිත්තසංතානයේ පරිහානියටපත් වෙමින් ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩෙන ඒ නිසා තමන්ගේ පරලෝක ගමන දුගතිගාමි වෙන මංකෙත්වලට අදාළ ක්‍රියාකාරකම් අධර්මයේ වශයෙන් පතාගත දේශනාවේදී බුද්ධ පුත්‍රයන් වහන්සේලා පෙන්වනවා. ඒ පෙන්වන්නේ විභාගයට උත්තර ලියන්න විතරක් නෙවෙයි. සත්‍ය ජීවන රටාවේදී ඒවා තමන්ගේ ජීවන ප්‍රතිපදා විදිහට එකතු කර නොගන්නක. එතකොට එහෙනම් අධර්ම කියලා කියන්නේ ප්‍රාණඝාතේ, සතුන් මැරීම, පරතන් කිරීම, ආමිවර්ද හැසිරීම, බොරු කීම, මත්පැන් පානය, බොරු පරද ඉස්ලාම් කියලාම් කියන එක. දෙලෝභයේ බලවත් ප්‍රෝධිනිත්‍යා දුස්තිය, මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ දේශලුන සංගපේද මේ වචන වලින් කියන්නේ මේ සමස්තය. ඔය වචන විතරක් නෙමෙයි ඒක අදාළ ක්‍රියාකලාප. එතකොට ඒවා මේවා සමාජයක සමන්ත සහ අනුන්ත සහ මෙලොවට සහ පරලොවට හිත කර පිණිස වන්නේ නැහැ. එබැවින් නොකළ යුතු ධර්ම. ඒ නොකළ යුතු ධර්ම කරන්නට ඉඩකඩ දෙන එක, අනුග්‍රහ දක්වන එක, නීතිනේ අවශ්‍යය ලබා දෙන්න කටයුතු කරන එක නෙවෙයි විශ්වගේ කාර්යභාරය. අනුශාසනාවන් මගින් වළක්වන එක, නීති රීති මගින් අදාළ බාධක පනවන එක, තවදුරටත් අවශ්‍ය අනුශාසනාවන් ලබා දෙමින් ඒවා වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. ඒක කාටවත් විරුද්ධව කටයුතු කිරීමක් වෙන්නේ නැහැ. ඒක මුළුමහත් සමාජයට හිතකර දෙයක්. මානව හිතවාදීය. ඒ මානව හිතවාදී නෙලවට පමණක් නෙවෙයි අදාළ පුද්ගලින්ගේ මනුස්සකම රැකගීම සඳහා උදව් වෙන දෙයක්. දැන් අපි දකිනවා යම් යම් ගැටලු දැන් निराකරණය කරගන්න යන නූගත් පිරිස් ඒ වෙනුවෙන් ඔවුන් අවිභාවිතා කරනවා. කපා ගන්නවා, කොටා ගන්නවා, විදි තියා ගන්නවා. දෙපාර්ශ්වයකට බෙදලා. මේ ජීවිතය අහිමි කරගන්නා කිසිවෙක් ආදරයෙන් කරුණාවෙන් පරිලෝ යන්නේ නැහැ. තමන්ට ජීවිතය අහිමි වෙනවා, තමන්ගේ සම්පත් අහිමි වෙනවා, එද්දී අය කෙරෙහි විරුද්ධව නියන්නේ. නැත්තම් ද්වේෂයෙන් පරිලෝ යනවා. ඒ ද්වේෂයෙන් පරිලෝ යාම තුළ තමන්ට හිමි වෙන ඉරණම පිළිබඳව උන්ට අවබෝධයක් නැහැ. ද්වේෂයෙන් පරිලෝ යනවා කියන්නේ කෙතරම් ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ පවෙන් පරිලෝ යන අනාගතයක් පස්තර ගන්නවා. එහෙනම් ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉතින් නෙමෙයිනේ අපායට දොරටුනේ අරගන්න. මේ මනුස්සෙක් ජීවත් වෙන්න ගින් තමන්ගේ චිත්තසංතානය පවෙන් අපිරිසිදු කරගන්නවා කියන්නේ සිතේ තියෙනා වූ අපායට යන්න තියෙන දොරටුව විරුද්ධ කරගන්නවා. අන පළමුව තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකින් මේ සමාජයේ පාපම් නිවහරේවි. පාපෙන් වලක් ගන්නවා. එතකොට ඉබදු තත්ත්වයකදී මේ සමාජයේ සාර ධර්ම අගය කරනවා. අයහපත් ඒ සඳහන් ක්‍රියාකාරකම් ජීවනෝපාය වශයෙන් පිළිගන්නේ නැහැ. යහපත් ඒ සඳහන් ක්‍රියාකාරකම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. එවිට සාර ධර්ම පුරුෂාර්ථයන්. එතකොට සමාජයට හිතකර ක්‍රියාකාරකම් නැති වෙනවා. අනිවාර්යෙන්ම දරුවන් යන සරතලුන් જાතිය උන්ට දරුවන්සේ සුරක්ෂිත බව හැමෝගෙම ලැබෙන්න ඕන. අනිවාර්යෙන්ම මව්පියන් යන වයවෘද කොටස අනිවාර්යෙන්ම උන්ට රැකවරණේ ලැබෙන්න වෙනවා. අනිවාර්යෙන්ම මේ සමාජයේ උපත ලබන අංග විකල මන්දබුද්ධි කාදී කිසියම් ක්‍රියාකාරකම් තුළ තමන්ගේ පාපයක් හෝ මව්පියන්ගේ වරදක් නිසා හැම උපත ලබන අයස් තියෙනවා. ඔවුන් ජීවත් වෙන්න ඕන. නීතිය උන්ට රැකවරණේ ලබා දී තිබෙනවා. රැකවරණේ ලබා දෙන්න ඕන. අනේ ඒකට මේ හැම අය කෙරෙහිම පෙරපවක් නිසා සංසල පැහැරීම කියන සත්‍යය දාන්න නැතු මේ හැම අය කෙරෙහිම හිතා බලන කෙනෙක් ඉන්නවා නම් එතකොට උන් යහපත් ජීවිතයක් අපේක්ෂා කරන යහපත් ජීවිතයක් අනිත්‍යයෙන් සලසන පිරිසක් බවට පත් වෙනවා. එතකොට මේක ගැඹුරු ආර්ය සත්‍යයක් අවබෝධයෙන් තොරව අනිකුත් ආගම් හා සමගාමීව ගන්න පුළුවන් දෙයක්. අතක තබා ගන්න. ලෝකේ පවතින අනිකුත් ආගම් හා සමගාමීව ගත්තාම මේ නීතියත් පිළිගන්න, වෛද්‍යරුත් පිළිගන්න, පොලිස් නිලධාරිනුත් පිළිගන්න ක්‍රියාකාරකම් ටිකක් මේ යහපත් ක්‍රියාකාරකම්. දැන් එතකොට යහපත් ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කිරීමේදී මේ කියන්නා වූ අය බොහෝ ජනයාට හිතසුව පිණිස නෙවෙයි මේ කටයුතු කරන්නේ. ඒ හිතසුව ඔහුට පමණක් නෙවෙයි, ඒ උපකාර ලබන්නා වූ අනිකුත් අයටත් හිතසුව පිණිස වෙනවා. එතකොට ඒ බඳු තත්ත්වයන්දී ඒවා කරන අයගේ චිත්ත සංතානයන්හි තමන්ට මෙලොවට පරලොවට දුක් විපාක වෙන දෙන්නේ නැති සැප විපාක වෙන දෙන්නා වූ බොහෝ පින් රැස් වෙනව ලබනවා. එතකොට භික්ෂුවගේ කාර්යභාරය වශයෙන් විතර පෙන්වලා තිබෙන්නේ හැම විටම මිනිස් සමාජය අයහපත් යන නොදවා යහපත් පැත්තට යොදවා ගැනීම. නමුත් මේ ධර්ම කියන පදේ ඊටත් එහා ගියාපුවම මේ අපි කතා කළේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. නියත මිත්‍යා දෘෂ්ටියෙන් නිදීම මෙතන ධර්මයේ කියන අර්ථයෙන් අරගෙන දසවස්තුක සම්මාදිට්ඨිය තුළයි කතා කළේ. දැන් මේ බොහෝ පින්වලට සුගති ගාමී වෙන්න, ආයවරණ සැපල් ලබන්න, භවගාමීත්වයේ හොඳ එක තෝරා ගන්න හේතු වෙනව ඇරුණාම බුදුන් වහන්සේ හිලි කරවදාලා වූ සතර දුකින් නිදෙන්න මං වෙත මේ පළවෙනි කොටසේ නැහැ. එහෙනම් ධර්මය අධර්මය කියන කාරණාව දීපත් එහා ගැඹුරු අර්ථයක් තියෙන්න ඕන. ඒකට අදාළ පද සිපිටකේ තුල වන් තරම් පවතිනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වුණ සමාජයේ ඔය පව සහ පින සහ ධානය කියන කාරණාව ඔස්සේ විකාශනය වුණු සමාජයක් තිබුණා. නමුත් ඔවුන්ට සසර ගමන නිවා කරන්නට හම්ුනේ නැහැ. බුදු සමය සඳහන් කරන්නා වූ සෝවාන් ආදී මාර්ගඵල පිළිබඳ නිර්වාණය කියන සාක්ෂාත් වීම ඔවුන්ට කාටවත් ලැබෙලා තිබුණේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝපහනතු ධම්මං සරණං ගච්ඡාමි කියන පදේ අර්ථය ලෝකෙට විවරලා තිබුණේ නැහැ. එහෙනම් අර අයහපතින් නිදී යහපත යෙදීම කියන එක තවමත් ධම්මං සරණං ගච්ඡාමි පදයට සම්බන්ධ වෙලා නැහැ. අන්න එහෙමනම් එතනදී භික්ෂුව පරිපුද්දලින් වහන්සේලාගේ පරමාර්ථය වන්නේ බුදුන් වහන්සේ වදාලා වූ මේ අධර්මීය ධර්මීය දෙක පැහැදිලි කරගන්නේ. මේකේ මම සමහර විට මේවා සඳහා වෙනත් වචන සමූහයක් යොදනවා. දැන් අපි කියමුකෝ ගොවියෙක් කුඹුරු කොටනවායි කියලා. ඒ සඳහා ඔහුට සරණ වෙන්නේ උදැල්ල. ගමනක් යනවායි කියමුකෝ බයිසිකලයක කෙනෙක්. ඔහුට සරණ වෙන්නේ පොදු දෙකේ රථේ. අන්න ඒ වගේ යම් කිසි පුද්ගලයෙක් සිතකය අපිරිසිදු කරගන්නවා නම් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ඔහුට කියන්න තියෙන්නේ පාපං සරණං ගච්ඡාමි. ඔහු සරණ කරගන්නේ දන්නේ නැතුව හරි පාපේ. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් පුද්ගත්තන පුද්ගලයෙක් වශයෙන් පාපෙන් ඉවත් යහපත් දේවල් තමන්ගේ ජීවිතයට ආභරණයක් කරගන්නවා නම් ඔහුට කියන්න වෙන්නේ පුඤ්ඤං සරණං ගච්ඡාමි. මේ දෙක ඉක්මවා යමින් අන්තර්ගත වෙලා ලෞකික කියන ධ්‍යාන උපදවා ගන්නවා නම් ඔවුන් මේ ධ්‍යානය සරණ කර ගැනීමෙන් රුපිය රුපී බඹසල උපත ලබනවා. ඔවුන්ට කියන්න තියෙන්නේ ධ්‍යානං සරණං ගච්ඡාමි කියලා. එතකොට මේ එක තැනකදීවත් තාම අපි මේ පැහැදිලි කරපු අර්ථයෙන් ගත්තම ධම්මං සරණං ගච්ඡාමි ආවේ නැහැ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාලා වූ ධර්මයේ සරණ යන්නේ එහෙමනම් අරට සාපේක්ෂව අපි හඳුනගන්නේ කොහොමද? පාපේ සරණින් අපායට, පිනෙහි සරණින් කාමසුගතියට, ධානයේ සරණින් රූපී අර්ථී බඹතලවට. එතකොට මේ තුනේදීම ආර්ය සත්‍යයට අනුව ධම්මන්තරණං ගච්ඡාමියක් නැහැ. සසර දුකින් මිදෙන්නේ පාපේ සරණින්ද, පිනේ සරණින්ද, ධානයේ සරණින්ද? නෑ, මේ තුනම භවගාමි. සසර දුකින් මිදීම සඳහා තථාගතයන් වහන්සේ කළ දේ තමයි ධර්මය. අන්න එතනදී අධර්මයේ සහ ධර්මයේ කියන කාරණාව පැහැදිලි කිරීමේ හැකියාවක් බුදුපුත්‍රයන් වහන්සේලාට තියෙනවා. ආරි සත්‍යයේදී ධර්මයේ සහ ධර්මයේ පැහැදිලි කිරීමේ හැකියාවක්. ඒ ආරි සත්‍යයේදී ධර්මයේ පැහැදිලි කිරීමේදී සම්පූර්ණයෙන්ම පාපෙන්වත් සිදු වෙනවා. එවිට මේ ආර්ය සත්‍යයේදී ධර්මය විග්‍රහ කරන්නේ කුමක් තුළද? අපි පාපේ පැහැදිලි කළේ, පින පැහැදිලි කළේ, ධ්‍යාන පැහැදිලි කළේ පුද්ගලයා තුළ. පුද්ගලයේ පවට බරයි. පුද්ගලයේ පිනට බරයි. පුද්ගලයේ ධ්‍යානයට බරයි. නමුත් ආර්ය සත්‍ය දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරගන්න ලබනවා ඊට වඩා එහා ගිය ගැඹුරු කරුණු කීපයක්. මේ ගැඹුරු කරුණු ත්‍රිපිටකයේ සඳහන් කරන ලබන්නේ ත්‍රිලක්ෂණයේ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පටිච්චසම්පාදේ නිරෝධයෙන් වශයෙන්, සතර සතිපට්ඨානයේ වශයෙන්, නැත්නම් කර්මක්ෂය කිරීමේ කර්මයේ වශයෙන්. මේවා ධර්මීය බවට පත් කරගන්නේ කොහොමද? මේවායේ පවතින ධර්මානුකූල ස්වභාවයෙන් සත්‍යයගේ සසර ගමන නිමා කරන්නේ කොහොමද? එහිදී ධර්මය අධර්මය වන්නේ කොහොමද? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ පුරාමත් පවතින තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ යටපත් වුණොත් බබලන්නේ නැහැ, විවෘත වුණොත් බබලනවායි කියනවා. තථාගතයන් වහන්සේම වදාරනවා බමුණනක් තිබූ ධර්මයේ තථාගතයන් වහන්සේලා අරගෙන අර්ථවත් කරලා පවත්තන වීමේදී මේ ආර්ය පුද්ගලයන් සසුනේ අතුරුදහන් වෙනවට නැති වෙන විට ආපහු ක්‍රමයෙන් මේ ධර්මය නැත්නම් මේ වචන වදන් වල අර්ථ ක්‍රමක්‍රමයෙන් පුතග්ජනෙන් අතට යනවායි කියලා. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියන පාලි පදයට ධර්මයේ සරණ යනවා කියන වචනයක් කරනවම ධර්මයේ කුමක්ද කියන්න දන්නේ නැහැ. සතුන්නරීම පාපය කියලා කතා කරන වරුණාම අකුසලෙන් ඉන්නේ මේ කුසලයේ කියන කේ තේරුම පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ. අනේ විදිහට මෙතන පවතිනවා ආරි සත්‍ය විග්‍රහයට අනුව කරුණු පැහැදිලි කර ගැනීම ඇති නොහැකියාව. හොඳයි, මේ සත්‍යය අපි මෙහෙම විග්‍රහ කරගන්න බලමු. පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙලා චිත්තාභ්‍යන්තරයට එක්කස් කරගන්නා වූ කර්මවල විපාකයක් වශයෙන් සතර ඇවිදිනවා. අපි කියනවා පාප කර්ම නැත්නම් අපුණ්‍ය කර්ම. අපි කියනවා පුණ්‍ය කර්ම. අපි කියනවා ධ්‍යාන කර්ම කියලා. මේක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා කන්නං කන් විපාකං දුක්ඛං සුඛ විපාකං කන්න සුඛං කන්න විපාක. එතකොට මේ කර්ම විපාක දීම සඳහා ඵලයේ විපාකේ නම් එකට අදාළ හේතුව රැස්වීම සිදු වෙන්නේ මිනිස් චිත්ත සංතානය තුළ. ඒ චිත්ත සංතානයේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් වැඩිමමයි සිතත් සිදු වෙන්නේ. මේ චිත්ත සංතානයේ අභ්‍යන්තරින් මේ හේතු ඉතුරු වීම, සිත් ඇතුළට බැස ගැනීම කියන කාරණේ සිද්ධ වෙනවා ඇත්තේ මොන කරුණක් නිසාද? ඒකට විවිධ අර්ථ ගන්න පුළුවන්. අරමුණු අල්ලා ගැනීම නිසා, අරමුණු කෙරෙහි ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් බැඳීම නිසා, අරමුණු ආත්මයෙන් ගැනීම නිසා. මෙහෙම මේ වචන කෝකක් හරි. තවත් එහාට ගියාපුවහම වෙනත් අර්ථයක් අපට ඒකට ගන්න බැරිද? අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අධර්මයේ පෙන්වන්නේ කොහෙද? එතෙන්ද ධර්මයේ මතු කරලා පෙන්වන්නේ කොහොමද කියලා. අධර්මයේ අධර්මයේ වශයෙන් පෙන්වන්නව. දැන් මට මතක් වෙන ගාථා දෙකක් තියෙනවා. අනිත් චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්තං කිත්ත විසඤ්ඤිනෝ. අන්න අනිත්‍ය වූ දේ නිට්ඨ කොට ගැනීම, දුක්ඛ වූ දේ සුඛ කොට ගැනීම, අනාත්ම දේ ආත්ම කොට ගැනීම, අසුභ දේ සුභ කොට ගැනීම මම දකින්නේ අධර්මයක්. තථාගතයන් වහන්සේ වදාරන්නේ මේක මිත්‍යා දෘෂ්ටිගත වීම. මේ ආරි සත්‍යෙදි සම්මුත සත්‍යෙදි නෙමෙයි. ඒ මිත්‍යා දෘෂ්ටිගත වීමෙන් තමයි සත්‍යයට සතර ඇවිදින්න සිද්ධ වෙනවා. දැන් එතකොට තේරුම් ගන්න ඕන කාරණේ කුමක්ද? සත්‍යය සතර ඇවිදින්නේ දෙපයින්ද? සිරුරෙන්ද? නැහැ. සත්‍යය සතර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයේ. එනම් පව හෝ පින හෝ ධානයේ භවගාමිත්වයට හේතු වෙන්නේ පව නිත්‍යසුඛාත්මට ගැනීම නිසා නෙවෙයිද? පින නිත්‍යසුඛාත්මට ගැනීම නිසා නෙවෙයිද? ධානය නිත්‍යසුඛාත්මට ගැනීම නිසා නෙවෙයිද? ඒවයි බුදුවරු හොයාගත් අර්ථය අනිදුක්ඛ අනාත්මනම් ඒවා නිත්‍යසුඛාත්මට ගැනීම අධර්මයේ නෙවෙයිද? අන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා සතු අවබෝධය මිත සමාජයට මතක් කරලා දෙන එක. දීඝ කාලිනව භවිතානෝ නිසා පුණ්‍ය මාර්ගයෙන් එහාට අවබෝධයක් සමාජයෙන් ලැබුණු නිසා මිනිසෙක් වශයෙන් නිපදලා කරන්න තියෙන ඉගලම දී පුණ්‍ය කර්මයන් රැස් කරන සුභතිගාමි වෙන එකයි කියලා තේමාවක් තුළ ජීවත් වෙන සමාජයකට ස්කන්ධ පංචකය මුල් කොටගෙන සංස්කාර ධර්මයන්ගේ නිසුකාත්මකට ගැනීම නම් වරදක. පව කරන්නාත් පින් කරන්නාත් ධාන ලබන්නාත් හසු වෙන්න බව පැහැදිලි කරලා දීම අදම්මේ දීපෙන්ති නෙවෙයිද? අදම්මේ අදම්මන් දීපෙන්ති නෙවෙයිද? අන්න එහෙමයි. එහෙමනම් තේරුම් ගන්න වැදගත් කරුණක් තියෙනවා. ඔබගේ පෞද්ගලික ජීවිතයේදී ඔබ කටයුතු කරනු ලබන්නේ සිත කය දෙකක් වෙන් කරගෙන නෙවෙයි. ඔබ කටයුතු කරනු ලබන්නේ මම ස්කන්ධ පහක් තුළ ජීවත් වෙනවා කියන අදහසින් නෙවෙයි. ඔබ කටයුතු කරන්නේ මම පුද්ගලයෙක් වශයෙන් අරගෙන. මම ඌට මගේ වෙන, මගේ ඌට මගේ ආත්මය වෙන සංකල්පයක් තුළ. මේ සංකල්පය තථාගතයන් වහන්සේ නම් කරනු ලබන්නේ තථාගත ධර්මයේ විදිහට නෙමෙයි මාර බන්ධනයක් විදිහට. මාර බන්ධනේ කියන වදනේ පෙන්වනු ලබන්නේ මායාට බැඳෙන සසරට බැඳෙන. අන්න එහෙමනම් මා දකින්නවා අර ඉස්සරලා පෙන්වන අර්ථයට එහා තථාගතවරු සසර ගමන නිමා කිරීම සඳහා ධර්මයක් හැදී ප්‍රවදාරණා. ඒ ධර්මය සරණ කරගන්න දන්නේ නැති පුද්ගලයා සසර දුක් විඳින්නේ අධර්මයක සරණ නිසා. දැන් ධර්මදේශනා කිරීම යනු තථාගතයන් වහන්සේට එදා තිබිච්ච සියලුම දේවල් උදව්වට උපකාරයට උපමාවට අරගෙන මේ කරුණ පැහැදිලි කිරීමයි. වර්තමානයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කෙනෙක් සතුවල් කීම වෙන්නේ සවන් දෙන පුද්ගලයින්ට. බුද්ධෝත්පාදික සදාන් හමුවීම තුළින් පමණක් සසර ගමන නිමා කළ හැකි මේ ධම්ම පණිවිඩය නැවත නැවත පැහැදිලි කරමින් ඔවුන්ගේ අවිද්‍යාන්තකාරය දුරු කරමි. 100%ක් දුරු කරන්න බෑ. 100%ක් පවෙන් වලකන්න බෑ සමාජයේ මතතපාගන්න. තථාගතයන් වහන්සේට පවා හැම බැරි වුණා. එනිසා සියලු දෙනාට වරන්දු සත්‍යයක් වශයෙන් ආරි සත්‍ය දේශනා කරන කේ තේරුමක්. නමුත් මේ ආරි සත්‍ය කොටස තමයි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියලා කියන්නේ. ප්‍රත්‍යඥ පුද්ගලයන් සඳහා අනාරි සත්‍ය හොඳනර තෝරා ගැනීමක් අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඔවුන් භවගාමිත්වයට අදාළ කර්ම රැස් කරගනිමින් කර්ම මාර්ගයේ සුගති ගාමිත්වයට පත් වෙන අයරුනහම ඔවුන් ප්‍රත්‍යඥ පුද්ගලයන් වශයෙන් වදනින් ධම්මං සරණං ගච්ඡාමි කියවට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මං කියන වදනට අදාළ අරුත් පාසල් අධ්‍යාපනය තුළින් ලබා ගන්නේ නැහැ. අරුත් දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලබා ගන්නේ නැහැ. අරුත් පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලබා ගන්නේ නැහැ. මන්දයත් මේ අධ්‍යාපනයන්ට ස්කන්ධ පංචක යන වචනයක් විතරයි. ස්කන්ධ පංචක යන පොතේ තියෙන දෙයක් නෙමෙයි. එක පිළදහමක් විතරයි. එක න්‍යාය විතරයි. එක තියෙන තමන් ළඟ. තමන් මේ න්‍යාය තුළ භාවිතය ඇති කර ගන්න ඕන. අන්න එතකොට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනා වූ විශිෂ්ට ධර්මයේ තුල මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පුද්ගල ක්‍රියාකාරීත්වය ශික්ෂාපද යටතේ විද සංග්‍රහයන්ට මේ ජීවත් වෙන මේ අහපත් ජීවිතය ඊට වඩා උසස් කරන්න පුළුවන් මේ සම්මුතියින් පාගාදමන්ත හෝ විනාශ කරන්නට අවශ්‍ය නැති මේ මත පිහිටන්න පුළුවන් තවත් ධර්මතාවයක් පැහැදිලි කරවදාරනවා. එයයි ආරි සත්‍ය. ඒ ආරි සත්‍ය ධර්මයන්නේ කුමක්ද කියලා හොයාගන්න ඕන. ඒ අපේ ධර්ම දේශනාවල අපි මැනෙන් පැහැදිලි කරලා තිබෙනවා. පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සියල්ල ඇස කන නාසය දිව කය වචන සිත කියන මේවායින් ක්‍රියාත්මක වෙන්නේ. එකක් පාසා අපි වෙලින් මාරු වෙමින් මේ ක්‍රියාකාරකම තුල තමයි මේ සිත අපිරිසුදු වීම හෝ පිරිසුදු වීම කියන දෙකම සිදු වෙන්නේ. මේ ක්‍රියාකාරකම තමයි මනෝස්තන්ගේ චිත්තාභ්‍යන්තරේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩි උට අදාළ විපාක වාරයකට අනාගතය සකස් වෙන්නේ. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය තමන් ළඟ ක්‍රියාත්මක වෙන බව තමන්ට වැටහෙන්න ඕන. එහෙට ඔබට පුළුවන් තමක් කියනවා ස්ත්‍රී හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා කියන නම් කිරීම ඉක්මවා යන්න. තථාගතයන් වහන්සේගේ ධර්ම කරුණවලදී මේ ස්වභාවයන් ඉක්මවා ගිය හැමෝට පොදු දහමක් උගන්වනවා. අන්න ආර්ය සත්‍ය ප්‍රවේශීම සඳහා මේ හැමෝටම පොදු දහම සවන් දෙන අය තේරුම් ගන්නට ඕන. දේශනා කරන ඒ තුල මේ කරුණ පැහැදිලි කරන්නට ඕන. අන්න අදම්මං අදම්මෝ අදම්මං දීපෙන්ති අධර්මයේ අධර්මයේ වශයෙන් පෙන්ලා එහෙනම් ධර්මයේ පෙන්වන්නට ඕන. එතකොට මොකද්ද අධර්මයේ බවට පත් වෙන්නේ? එතකොට මොකද්ද ධර්මයේ බවට පත් වෙන්නේ? අන්න දැන් මෙතන පැහැදිලි කරනවා ඒ ධර්මය අධර්මයේ පෙන්වලා ධර්මයේ පෙන්වන අය බොහෝ ජනයාට හේතු දුපිනස මෙහෙවරක් කරන අතර බොහෝ පුණ්‍ය මාර්ගය තකස් කරන අතර ඔවුන් තමයි ධර්මයේ රකින්න ආරක්ෂා කරන්නේ. දැන් අපට සියවස් 7ක් 8ක ගමනක් තියෙනවා. සාසනික පොත්පත් සාසනික ස්ථාන තිබිලා තියෙනවා. නමුත් යුගෙන් යුගයට බෞද්ධකම නැතිව ගිය තැනට වික්ෂුප්තයක් නැතිව ගිය තැනට කර්මය දීලා තිබෙනවා. නමුත් මිනිසා යහපත් පැත්තට යොමු වන්නේ නම් ඒ අයහපත් යහපත් පැත්තේ කෙලවර දක්වාමත හමු වෙනවා. මිනිසා අයහපත් පැත්තට යොමු වන්නේ නම් අයහපත් පැත්තේ විනාශය දක්වාමත හමු වෙනවා, අපාදාමිත්‍ය දක්වා. එය සොයන්නාට සම්භවය කියන න්‍යාය තුළ පරිණාමයේ ක්‍රියාවලිය. අපිට මේ ධර්මයේ පැත්තකින් තියලා පුණ්‍ය මාර්ගයේ දරක් අරගෙන මේ සමාජයේ ටිකින් ටික පිරෙහෙන්න යන පාර තවදුරටත් පිරෙහෙන්න ඇරියොත් මේ මිනිස් සමාජයක් ඉතුරු වෙයිද කියලා කියන්න බැරි තරමට අසාර ධර්ම වෙනුවට අසාර ධර්ම රජ කරන බවක් අපි දකිනවා. වරකම් කරන්නේ නැහැ කිව්වට කරන තරමක් වරකම්. බොරු කියන්නේ නැහැ කිව්වට කරන තරමක් බොරුකම්. මත්පැන් බොන්නේ නැහැ කිව්වට බහුතරයක් මත්පැන් බොනවා. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කිව්වට රහසින් ඉවත් කරනවා. දැන් එතකොට අර පව්පින් දෙකේ හොඳ නරක ඔස්සේ පින් කියන්නේ ධර්මයේ පව් කියන්නේ අධර්මයේ කියන තැනින් ශික්ෂණයට ඇවිදින්නේ නැහැ නේ තමයි. ඉතිහාසයේ දෙයක් ගැන කතා කරන්න ඕනේ. ඒ පළවෙනි ප්‍රාථමික සමාජයේ මේ දෙකේ තමන්ට තිබෙනා වූ හානිය වන හානිය ජාතිර සිදෙනා වූ හානිය පැහැදිලි කරලා එයින් ඔවුන් මුදවා ගැනීමේ ක්‍රියාකලාපය අනුගමනය කරන්න ඔවුන් සඳහා. එතකොට ඒ සමාජයේ පරිහානියට යන්න තියෙන මංකෙත් වහනවා වෙනවා. සමස්තයක් වශයෙන් බහුතරයෙන් මේව අනුගමනය කරන්න කිව්වොත් නොසලකිරීමත් වෙස. ඕවා මේ කාර්ය කරන්න බෑ කියලා හරි මනිත් අය කරන නිසා මං විතරක් පාවම් කියලා හරි යනවා කියලා නේද 17 සම් ඉදිරිපත් කරන්නේ නැතුව ඒවැ වරද තේරුම් කරලා ගන්න පුළුවන් නම් ඒවන් තමන්ට හිමෙන්නා විපාකාරය තේරුම් ගන්න පුළුවන් නම් තමන්ට ආත්ම ශක්තියක් හැකියාවක් පෙර දැක්මක් ඇති වෙනවා මේවා නම් හිතකර දේවල් වෙන්නේ නැහැ කියලා. එහෙම නේද සමාජයක පරිහානිය අත්හිටුවා දිනු පැත්තට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ බුදු දිනු සත්‍යයට ආපු සමාජයකට ඊට පස්සේ ඒ සිතට තේරෙනවට එහාට දෙයක් ඔවුන්ට හිතේ වුණුත්පයයි ඔවුන් මහන්සිය සදාග ධර්මයේ තියෙනවා. අන්න එතනදී අපට මේ තථාගතයන් වහන්සේ හෙලිකරවදාලා වූ ධර්ම න්‍යායන් එකකින් මේ ධර්මයන් කුමක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. ඕනෑම න්‍යායකින් මේක පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඔබට තේරුම් ගන්න පුළුවන්ද මේ පුද්ගලයා අසකනනාසය දියකය වදන සිත කියන දරවල් 6ක් 7ක් ඔස්සේ අරමුණක් සමග කටයුතු කරනවායි කියලා. ඒ අරමුණ ප්‍රියාත්මක කරන එක බුදුසමයේ නම් කරලා තියෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් ඔබට. එතකොට ඒ අරමුණ ප්‍රියාත්මකට පැහැදිලි කරනව තමයි රූප වේදනා සංඥා සංකාර පහක එකතු වීම ප්‍රියාත්මක වෙනවායි. පංචස්කන්ධයේ පැවැත්ම කියන එක. එතකොට හැමෝම පංචස්කන්ධයක් පරිහරණය කරන්නේ. පංචස්කන්ධ පරිහරණයේදී ඔහුට වැරදුනහම ඒ තමයි මම ඒ ප්‍රමස්මින් ඒසෝ මේ අත්තා කියන පදයට තේහු ධර්මය අතහැරලා අධර්මයට යනවා. දැන් ඔහු පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ අන්න අධර්මයේ විපාකය. යදරාවේ ආදිසෝ කුමාරනාදී නිරණම් ටික අර ධර්මයේ අතහැරීමේ විපාකය. එහෙනම් ආපහු ධම්මේන ධම්මං දීපෙන්ති. අධම්මේ අධම්මං දීපෙන්ති සහ අධර්මයේ අධර්මයේ වශයෙන් කළා එතෙන්ට ධර්මයේ යොදා ගන්න හැටි. අධර්මයේ දුක් විපාකයෙන් මිදීම සඳහා ධර්මයේ යොදා ගන්න හැටි. කරුණ පැහැදිලි කරන්න ඕන සමාජයේ. එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලි වැනි අයට අස්සජි වැනි අයට පැහැදිලි කරලා තියෙන කරුණ මොකක්ද? අස්සජි සූත්‍රය, වක්කලි සූත්‍රය වැනි සූත්‍රවල. අර ධර්මයේ දකීද බුදුන් දකී කියන කාරණේ ධර්මයේ විග්‍රහ කරන්න පාවිච්චි කරලා තියෙන ස්ත්‍රියද පුරුෂයාද ගිහියාද පැවිද්දාද පංචස්කන්ධ ධර්මතාවයේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මතාවය ගැන අපි වැඩියෙන් බන කියනකොට අපිට හිනා වෙනවා නැත්නම් විහිළ කරනවා. මම අනුකම්පා කරනවා උන්ගේ නොදන්නකමට. කන්දක වග්ගයක්ම තියෙන්නේ ඇයි? සලායතන වග්ගයක්ම තියෙන්නේ ඇයි? මේ තථාගත ධර්මය ස්කන්ධ පහ තුල තමයි දේශනා කළේ. කිසියම් කෙනෙක් මේ ආරි සත්‍ය තේරුම් ගන්නට ඕන නම් ඔහු ස්කන්ධ පහ තුල ලක්ෂණය දකින්න හැටි ඉගෙන ගන්න ඕනේ. ස්කන්ධ පහ තුල චතුස්සත්‍ය අවබෝධ කර ගන්න ඕනේ. ස්කන්ධ පහ තුල අතීත වර්තමාන අනාගත කියන මේ ආත්ම තුනේ පරිසම්පාදී ස්කන්ධ පහ තුල අතීත වර්තමාන අනාගත වශයෙන් දකින්න ඕන. එමෙලත් ස්කන්ධ පහ තුල කර්මක්ෂය කරන්න ඕන. ඒ නිසා ඒක නොදන්නකමට කියන වචනයක්. මේ ආරි සත්‍ය අවබෝධී අනිවාර්යෙන්ම ස්කන්ධ පහක ඉපදීම නැසීම තේරුම් ගන්න ඕනේ. මොකද ස්කන්ධ පහක ඉපදීම නැසීම වරද්දා ගැනීම සතර ගමනට හේතු වෙනවා. ස්කන්ධ පහ ඉපදීම නැසීම නිවැරදි කර ගැනීම ධර්මයේ සරණ කර ගැනීමට හේතු වෙනවා. මතක තබා ගන්න. නිසා මේ සත්‍ය උපදින්නේ මැරෙන්නේ දුක් විඳින්නේ වරදක් සිදු වෙන නිසා හොවතී. ඒක මේ රජයේ නීතියක සිදු වෙන්නා වූ නීති කැඩීම වෙන වරදක් නෙමෙයි. ඒ වරද සිදුවීමට පෙන්වන්නේ මාර බන්ධනයට හසු වීම කියලා. ඒ වරද සිදුවීමට පෙන්වන්නේ උපාදානයන්ට හසු වීම කියලා. ඔව් උපාදානය කියන එක එතකොට අධර්මයක් කරනහම ධර්මයක් වෙන්නේ නැහැ. උපාදානය වීම අධර්මයයි උපාදානයෙන් මිදීම ධර්මයයි. අන්න අධම්මේ අධම්මං දීපෙන්ති. ඒ උපාදානය කියන කාරණා විග්‍රහ කරන්න ඉස්සෙල්ලා තුල පුද්ගලයා තුල ගිහියා තුල පැවිද්දා තුල බෑ ස්කන්ධ පහ තුල විග්‍රහ කරන්න. ඒ නිසා මනුස්ස ජීවිතයක සත්‍යයන ගමනේදී සත්‍යයින්ට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. බුද්ධිමත් මිනිසාට මේ ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වය කියන එක හරි වටිනවා. ගැළවීමටත් බැඳීමටත් දෙකටම මේක උදව් වෙනවා. අනේ බැඳීම කියන කාරණාව සිදු වෙන්නේ සතාගතයන් වහන්සේලා පැහැදිලි කරන පරිදි අධර්මය නිසා. මතක තබාගන්න. සතාගතයන් වහන්සේලා පැහැදිලි කරන පරිදි අධර්මය නිසා. කුමක්ද එතකොට අධර්මය? ඔබ කියනවාද ඒතම් මම ඒකමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ සම්මප්පඤ්ඤාය දත්තබ්බං කියලා? නෑ මට නම් එහෙම කියන්න බෑ. මට කියන්න තියෙන එක මිත්‍යා පඤ්ඤාය දත්තබ්බං. වැරදි ආකාරයෙන් දැකීමක් කියලා. එබැවින් වත්තලිට තථාගතයන් වහන්සේ වදාරන්නේ නේතං මම නේතුහමස්මින් මෙසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං. ඒ යහපත් නුවණින් දැකීම අයිති වෙන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දැකීමට. මගේම මගේ ආත්මයෙන් දැකීම වෙනවා නම් මිත්‍යා. මිත්‍යා දැක්මක් බවට පත් වෙනවා. එහෙම අපි කතා කරන මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ පව ආපහු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක ටිකෙන් ටික සමාජයට අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් අපට මේ කාරණේදී මේ ධර්මය අධර්මයේ පැහැදිලි කර ගැනීම සඳහා සංස්කාර ධර්මයන් පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. මොකද සංස්කාර ධර්මයන් තමයි මේ සත්‍යයේ ඉතිරණම හරවන්නේ. පැතිවලට හරවන්නේ සංස්කාර ධර්මයන්ගේ ඇලීම ගැටීම ඒ සංස්කාර ධර්මයන් මත උට අනාගතයක් සකස් කරමින් බව ගාමිත්වයට පාරවල් කපා දෙනවා. ඒ සංස්කාර ධර්මයන්ගේ ඇලීම ගැටීම කියන එකට කියන්නේ මොකද්ද? ඒ සංස්කාර ධර්මයන් මගේ, මම වගේ, මගේ ආත්ම කොට ගැනීම. ඒතන් මම හේතුහං අස්මින් කේසොමේ අත්තායයි ගැනීම. අනර පව කරන පුද්ගලයාට හෝ ගැඹුරු ධමයක් අවබෝධ කරගන්න පිං කරන පුද්ගලයාට හෝ මේ දෙකේ වෙනස තේරෙන්නේ. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ කිසිවකට එක තේරුණේ නැහැ. ඔවුන්ට මේ මගේ මම මගේ ආත්ම සංකල්පය මිත්‍යා දෘෂ්ටියක් බව කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. එහෙනම් මිත්‍යා දෘෂ්ටියක් නම් ඒක ධර්මයේද? අදන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටිය ගාවට සම්මාදිට්ඨියදීම ධර්මයේ නෙවෙයිද? අන්න එහෙමයි මේ බුදුරජාණන් වහන්සේ මිනිසුගේ චින්තනය දැක්ම වෙනස් කරන්නේ. භවගාමී චින්තනය භව නිරෝධගාමී කරන්නේ. අනුසෝතගාමී චින්තනය පටිසෝතගාමී කරන්නේ. අධර්මයේ සරණින් විඳ දුක් වලින් මිදහස් වීමට ධර්මයේ සරණ දෙන්නා. බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය. එතකොට ඊබඳු දේවල් ක්‍රියාත්මක වෙන්නා වූ සමාජයක හදවත් ඇති අය තුළ මොනම ක්‍රියාවකදීවත් පාපයට ඉඩක් නැහැ. බොහෝ යහපත සිදු වෙනවා හැම දිනකටම. යහපතින් එහා පැත්තට දෙයක් කරන්න හිතන්නේ නැහැ. එතනින් එහා පැත්තට ගිය කල තමන්ගේ ජීවිතයේ මේ ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා වදන පාවිච්චි නොකළාට සසර ගමනේදී පුරුද්දකින් මගේ මම මගේ ආත්මකට ගත්තා වූ මේ මුලාවට ආයිබවන් කියන්න තරම් නුවණක් පෑදෙනවා. මේක මාර්යා විසින් නටවා තිබෙනා වූ උගුල. මේකේ මෙතනින් ගිහින් පස්සේ තව එහාට යන්න පුළුවන්. නමුත් ගැලවෙන පාරක් නම් බුදුවරු වෙනවම කවුරුත් කියලා දෙන්නේ නැහැ. බුදුවරු හමුණා වූ බුදුන්ගේ ධර්මයේ පවතිනා අවස්ථාවක මේ උත්සාහවන්ත වෙලා මේ චින්තනය වෙනස් කරගන්න. එතකොට බුදුරුන්ගේ මේ ඉගැන්වීම තුළ කුමක්ද පවතින්නේ? මිනිසාට භවගාමිත්වය සඳහා හේතු ඉතුරු වෙනවා නම් භව තුළ හෝ පින තුළ හෝ ධානය තුළ ඒ අධර්මයක් නිසා කියලා මම කියනවා. මේ හේතු ඔහුට අනාගත ඵල ලබා දෙනවා. ඒ ඵල සියල්ල කාම රූප අරූප වශයෙන් ලෞකිකයි. භවගාමි. ඉතුරු වෙන හේතු. ඉතුරු නොවන හේතු ඵලයක් ලබා දෙනවා හැත ලෝකෝත්තරයි. ඒක භවගාමි නේ. එහෙනම් මේ ස්කන්ධ පරිහරණයේදී හේතු ඉතුරු වීම සහ හේතු ඉතුරු නොවීම අතර කර්ම දෙකක් තියෙනවා. අන්න බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ කාටත් ස්කන්ධ පරිහරණයේදී හේතු ඉතුරු වීම නැමැති වරදෙන්න දෙන්න බැරි වුණා. එනිසා වුන් පවේදී පිනේදී ධානයේදී පංච උපාදානස්කන්ධ පරිහරණය කළා. සසර දුකින් මිදීමට පංච උපාදානස්කන්ධයෙන් මිදීමට තථාගත බුදුපියාණන් වහන්සේ ධර්මයක් වදාළා. අන්නේ ධර්මයේ සරණ කරගන්න පුද්ගලයා ධර්මයේ සරණින් තමයි මේ බවගහමිත්තෙන් නිදහස් වෙන්නේ. එතකොට ඒ ධර්මයේ සරකරන පුද්ගලයාට ඒ සඳහා භාවිතා කරන්න තිබෙන්නේ වර්තමාන මොහොත පමණයි. අනාගත මොහොතක් කවදාවත් එන්නේ නැහැ. අතීත මොහොතට යන්න බෑ. වර්තමාන මොහොත පමණයි. නැවත නැවතත් සියදහස් ලක්ෂ වාරයක් වර්තමාන මොහොත පමණයි. වර්තමාන මොහොත උදාවන්නේ නිින්ද හැරෙන විට අනිකුත් හැම අවස්ථාවකදීම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින් කියන මේ දරවල් වලින්. ඒ නිසා තමයි මේ ගාථාවේ තියෙන්නේ චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන ගං සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු දිවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ සබ්බත්ත සමිතෝ වික්ඛු සබ්බ දුක්ඛාපමුඤ්ඤති. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින් සංවර වෙන්න ඕනේ. හැම පැත්තෙන්ම සංවර වෙන්නේ හොඳයි. මේ සංවර වෙන්නා භික්ෂුවයි සෙල්ලකින් මිදෙනවා. අන්නේ සංවරය නෙවෙයිද මේ ධර්මය කියලා කියන්නේ? ඒ සංවර වෙන ආකාරය නෙවෙයිද මේ ධර්මය කියලා කියන්නේ? අත් දෙක පියාණින් ඉන්න එක හරි කන් දෙක අහගෙන ඉන්න හරි එකක් නෙවෙයි එතන සංවරය කියලා කියන්නේ. ඒ අරමුණට මුලා වුණාම හේතු ඉතුරු වෙනකොට එතන ලෝභයෙන් දේශයෙන් මොහයෙන් අහු වෙනකොට ඉඳුරන් බිඳ බැදීම ඉන්ද්‍රිය සංවරයක් නැහැ. අන්න මේ ඉඳුරන් තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපිට ඒ ඉන්ද්‍රියදී එතන ක්‍රියාත්මක වෙන්නේ ඇස කන නාසය දිවකය මොකට ගත්තා රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකය. එහිදී මම මගේ මගේ ආත්ම කොට ගැනීම අසංවරයයි අධර්මයයි. එහිදී මම මගේ කොට නොගැනීමෙන් ස්කන්ධ පංචකය ඉදිරියට හේතු නොතබා අවසානයටපත් කිරීම. ඉදිරියට හේතු වලි හටගන්න හේතුවක් නොතබා අවසානයටපත් කිරීම තථාගතයන් වහන්සේ වදාළ අල්ලා නොගැනීම සංස්කාරයන්ගේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණයි. මෙත්‍රි ලක්ෂණයේ ඔස්සේ යන විට ධර්මයේ සරණ පැහැදිලි කරන්න පුළුවන්. එහෙම තමයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඔස්සේ යනකොට තව විදිහකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒසබ් බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිසුන් දුකටපත් කරන්නේ නැහැ. මිනිසුන්ට ප්‍රමාද වෙන්න උගන්වන්නේ නැහැ. ඒ ජීවිතය තුළම බුදුවරු වදාළ පරිදි අනුගමනය කිරීම තුළින් මේ සම්සොන් සැනසීම කරා යන්න පුළුවන් වෙනවා. අර පුතග්ජන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය වඳින බුද්ධලෙක් බවට පත් කරගෙන තමන්ගේ පාරේ අනේක. අර සංස්කාරයන්ගේ නිස්සකාත්ම කියන පාරු වෙනස් කරන්න කැමති නැහැ. ඒකට තව වැටක් ආරක්ෂාවක් උපකාරයක් ගන්න යොදා ගන්නවා ඒක. ඔහු බව ගාමිත්තේ යරුණාම බව නිරෝධ ගාමිත්තේ නැහැ. ඒ නිසා මේ ධම්ම කියන පදේට එහෙනම් අපි ගන්න ඕන පෘථග්ජන මට්ටමින් ගත්තාම පාපේ අධර්ම වෙනකොට යහපත් දේ ධර්මය වෙනවා. ආරි සත්‍යයේදී සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්මය අධර්මය වෙනකොට සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය ධර්මයේ බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ සම්මාදි දෙකක් ඔස්සේ මහාචාර්ය ආරි සත්‍යවැනි සූත්‍රවල මේ කරුණ පැහැදිලි කරලා තියෙන්නේ. එතරම් බුද්ධියක් නැති බුද්ධලයා හරිවැරදි තේරුම් අරගෙන ඒක විත්‍යා දෘෂ්ටියෙන්දී දසස්තක සම්මාදිච්චයට එන්න ඕන. සමාජයේ සියස්සියක් දසස්තක සම්මාදීන් එහාට සම්මාදිච්චෙන් එහාට ගේන්න බෑ. ඒ නිසා සම්මාදිච්චයේ දසස්තක සම්මාදිච්චයේ සමාජයේ පවතින්න ඕන. ඒක විවේචනය කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න හෝ ඒකට පහර ගහන්නත් බෑ. ඒක බහුතරයක ගමන් මාර්ගය. ඒ බහුතරයක ඒ බහුතරයක් ඒ මඟ ගමන් කරනවා නම් ඒත් මේ ලෝකයේ මීට වඩා ලස්සනයි සාමකාමී. එතනින් එහා පැත්තට සුපිරි සත්‍යයක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ආරි සම්මාදිට්ඨිය. ඒ සුපිරි සත්‍ය තමයි මේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. අනේ සුපිරි සත්‍යයේදී ධර්මයේ වන්නේ කුමක්ද කියලා තේරුම් ගත්තාම උට සතර ගමෙන් මිදෙන්න මේ ධර්මයේ සරණ කරගන්න පුළුවන් තමයි. මේ තේරුම් ගත්ත පුද්ගලයාට ලියන්න කියන්න පාඩම් කරනවට වඩා මේක අනුගමනයේ ප්‍රතිපදාවකට යන එකක් බවට පත් වෙනවා. එදී ඔහුට සතිය වගකීම් මූර්ති රැකියාවන් මොකක්වත් බාධාවක් ඉන්නේ නැහැ. ඔය යහපත් උද්දලෙත් නා. ඒ අවශ්‍ය මෙහෙවර සේවාව කරගන්න ගමන් වැටුපට අවශ්‍ය මෙහෙවර කරගන්න ගමන් චිත්ත අභ්‍යන්තරයෙන් හදන වැඩක් මේක. මේක සිත හදන වැඩ පිළිලක් කියන්නේ අන්නේ ඒකනේ. ධර්මයේ සරණින් සිත හදන වැඩ. ඒක තමයි සත්‍යත්ව පරිවදපණංගේ සම්බුද්ධාන සාසනං කියන්නේ. ඒ සඳහා සිවුරු පරවාගෙන වනාන්තරගත වෙලා සමාජයෙන් එන්නේ කොහොමද කියන මතයක් තිබුණාට එහෙම එකක් නැහැ. ඒ කථාගත සමාජයේ මේ සඳහා අවශ්‍ය වුණේ බඳු සමාජයක් සංවේදන ක්‍රමයක් තිබුණ නැහැ. බහුතර ජනතාව දුකින් මුදවා ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා ධර්ම ප්‍රචාරයට පිටිසක් වුණා. ඒක ධර්ම දූත කාර්යයක්. ධර්ම දූත කාර්යය දුනායට දූත කාර්යය දුනායි කියලා නිමෙව හම්බ වෙන්නේ නැහැ. උන් අනුගමනය කරන්න ඕන. ධර්ම දූත කාර්යය නොදන්නා තේරුම් ගත්ත බුද්ධයාට අනුගමනය කිරීම සුළු මිදීම තියෙනවා. එහෙනම් ධර්ම දූත කාර්ය වෙනයි ධර්ම මාර්ගය යාම වෙනයි. එදාට වඩා ධර්ම දූත කාර්යය අද පහසු වෙලා තිබෙනවා. හන්දයක් විවිධ මාධ්‍ය දිනලා තිබෙනවා. සංවේදන මාධ්‍ය දිනලා තිබෙනවා. එදාට වඩා ධර්ම දූත කාර්යය මගින් කරුණ තේරුම් ගැනීමට ඔබට නිවසේම පුටුවේම සිට හැකියාව තිබෙනවා. අත විවිධ කාර්ය. එදාට වඩා පහසුයි. මේ සංවේදන ප්‍රම ඒදා සමහරට දේශකින් වහන්සේ කෙනෙක්ම හම්බ වෙනවට පිටකට තියෙන තිබුණේ නැහැ. ආයේ ඉතිවරයි ආයේ හොයාගෙන යන්න වෙනවා. ඔය පෙන්වන්නේ බුදුන් වහන්සේ වඩිනවන්තෙන්ද ගැල් අරගෙන පිරිස් ආවයි කියලා. නමුත් අද මේ පහසුකම් තුළ පොදපැත්තට යන්තෝරන නම් හැම නිවසකටම රූපాయని ගුවන්විදුලි අන්තර්ජාල ඔස්සේ අපිට ඉන්න පුළුවන් වෙනවා නේද? ඔබට ඕනෑකම තියෙනවා නම් මේ බුදුන් වහන්සේ වැනි උත්මයේ සුපිරි සත්‍ය තේරුම් අරගෙන හිතනසීම ලබා ගන්නට අද මම පෙත්විරලා කියනවා නේද? එනම් භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද? අධර්මයේ කියන එක සම්මුති සත්‍ය සහ ආරි සත්‍ය ආකාර දෙකෙන් වෙන්නලා දෙකින්ම අධර්මෙන් මුදවාගෙන ධර්මයේ පැහැදිලි කිරීම තුළ එතකොට එනම් ඒ ධර්මය අනුගමනය කරන්නා සමාජයේ ඇති වෙනකොට සසුන රැකිනවා නේද? මේ ධර්මයේ රකින්නවා නේද? එතකොට නේද ධම්මෝහවේ රක්කති ධම්මචාරි වළංගු වෙන්නේ. ධම්මැස පාදා ගැනීම තුළින් ඔබ හැම දිනාටමත් මේ ධම්මේ හැසිරෙමින් මේ නිවන සැනසෙන සම්සුන් ස්වභාවයේ ජීවිතයේ අත්දින්ත ප්‍රඥාස පැහැදිලි කර ගැනීමට මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවායි කියන සුභාසින්සනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තාති බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනා මේ සමන් දෙන්නට ලැබුණේ ඉරිදා උදාසන අපදසින් විකාශය කරන උතුම් දිස්ත්‍රි සාධන දේශනාවටයි සුබරුදු පරිදි මේ උතුම් සදහම් දේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් නිතුව පැවැත්වුවේ ටෑගල්ල කුස්සැල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම අධිපති ගෞරවනීය පූජ්‍ය බිලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. සදැහැති ඔබ සියලු දෙනාත් දහම් නැසූ අප හැම සියලු දෙනාත් එකතුව ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු. නිදුක් නිරෝගී චිර ජීවනයත් දිගාසිරි සම්පතත් අත්වේවා. ඒ වගේම උන්වහන්සේ සිදු කරන සීල ශාසනික සහ සමාජීය මෙහෙවර ඉතාමත්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිදු කරගන්න උන්වහන්සේට ශක්තිය දෙහිගෙන නිරන්තරයෙන්ම ලැබේවා. අවසන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සසරෙන් එළවර අමා මහ නිර්වාණ සුවය අත්කර ගනිවා කියා ප්‍රාර්ථනා කරමු. සාදුකාරයක් ලබා දෙමින් සාදු සාදු සාදු. අපහා සමග සම්බන්ධ වෙමින් මේ මිහිදී උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ දුනු ඔබ සෑම සුළු දිනාගේ නමින් මේ